ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි ડોક્ટર සරත් ගුණතිලක මහත්මයා, හේමන්ත නෝනා මහත්මිය, මාසිකව හැම මාසෙම පළවෙනි දවසේ සිදු කරන දානමය පින්කමයි මේ අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච මොහොතෙහි ජනවාරි පළවෙනිදා අද ඔබේ සියතින්ම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කළේ. මම හිතන්නේ වසර ගණනාවක් තිස්සේ මේ පින්කම ඉතාම හොඳින් ශ්‍රද්ධාවෙන් ඕනෑ කමින් සිදු කරගෙන යනවා. විශේෂයෙන්ම හේමන්ත නෝනා මාසෙට කීප වතාවක් කතා කළා මේ දානය පිළිබඳව තොරතුරු අහලා විස්තර කියලා ඒ අදාළේව කරන්නට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. ඉතින් පින්නතුන්ගේ ඒ ශ්‍රද්ධාවට, ගුණවත් බවට, පරිත්‍යාගශීලීත්වයට ස්වාමින් වහන්සේලා වශයෙන් අපි පින් දෙනවා, ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ජනවාරි පළවෙනිදා මේ සිද්ධ කරපු පින්කම මම හිතන්නේ අවුරුද්ද පුරාම ඔබට හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කරන පින්කම් දියුණු කරගන්න ක්‍රමය. අපි එක සැබැලසම තේරුම් ගත්තොත් තමයි ඇත්තෙම මේ පින්කම ආනිසංස අපි වඩාත්ම ඉහලින් සිදු කරගන්නේ. දානය කියන එක සාමාන්‍ය දානයක් විතරක් නෙවෙයි, ඒක භාවනාවක වඩපත් කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි යමක් පූජා කරනකොට ඒක දානය. ඒ දීපු දානය ගැන නිතර නිතර හිතනකොට ඒක ඡාගානුසති භාවනාවක්. ඒක මෙඩිටේෂන් ටෙක්නික් එකක්. ඒක හිත පිරිසුදු කරන, හිත සමාධිමත් කරන කමඨහනක් විදිහට දේශනා කළා. ඒ නිසා ඔබ ජීවිත කාලය පුරා දීපු දාන ගැන නිතර නිතර හිතන්න. අමර තාතර සලකපු ආකාරය, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු විදිය, විහෙර විහාරස්ථාන වෙනුවෙන් ඔබ කරපු කැපවීම, ඒව නිතර නිතරම හිතනකොට ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක භාවනාවක් වෙනවා. ඒක බුදුදහමේ කියන්නේ ඡාගානුස්සති භාවනාව කියලා. එතකොට අද මේ ජනවාරි 1 වෙනිදා දීපු දානය මම හිතන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා දක්වාම හිදලා ඡාගානුස්සති භාවනාවක් කරගන්නට පුළුවන්. ડોક્ટર සරත් ගුණතිලක මහත්මයාට වගේම මේ සහභාගී වෙච්ච ඔබ හැමදෙනාම ඔබේම දෑතින් පූජා කරපු දානයක් කියලා හිතලා උගක්ම සතුටටපත් වෙන්න. මේ ආහාර පාන පූජා කිරීම, දන් දීම බුදුදහම තුළ විශේෂයෙන්ම වර්ණනා කරලා තියෙනවා. අපි කල්පනා කරලා බලන්න වටිනවා ඇයි මේක කියලා. බුදුහාඳුර සඳහන් කරනවා මම තරම් දානේ ආනිසංස දන්න කෙනෙක් ඉන්නවා නම් ආහාරයට ගත්තෝ කෑම ටිකෙහි අවසාන බත් පිඬුහරේ යම් කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒක පරිත්‍යාග කරනවා කියලා. ඒ තරම මම මේ දානේ ආනිසංස දකිනවා කියලා. එතකොට එහි අප පරිත්‍යාග කරන දේවල් අතුරින් ප්‍රධාන දෙයක් තමයි ආහාර පාන දන් දීම කියන එක. එහි මේකට හේතුව මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයන්ගේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි ආහාර කියන දේ. ඒක නාමකින් කියලා ප්‍රශ්න කරන අවස්ථාවේදී සබ්බේ සත්ත ආහාරට්ටිකා කියලා මේ කාරණය අවධාරණය කළ තියෙනවා. යම්කිසි සත්‍යකුගේ පින සහ ඔහුගේ අකුසලය බලන ප්‍රධාන නිර්ණායකයක් වෙන්නේ ඔහු ලබන ආහාර ප්‍රමාණය. එතකොට පින වැඩි වෙන්න වැඩි වෙන්න ආහාර පාන ලබන්න තියෙන පහසුව වැඩි වෙනවා. ඒ වගේම ඒ පින අඩු වෙන ලක්ෂණය මොකද්ද? ආහාර පාන ලබා ගැනීම දුෂ්කර වෙනවා. දැන් සතර අපායේ ගියාට පස්සේ සතර අපායේ පල්ලෙහාම අපාය වෙන නිරය ගත්තොතින් ඒ නිරේ වැඩිපුරම සත්‍යයන් කුසගින්නෙන් තමයි සාපිපාසාවලින් තමයි වාසය කරන්නේ. ඒ කරපු අකුසල විපාක විදියට. එතකොටම ටික ටික ඉහළට ආවට පස්සේ අප තිරිසන් ලෝකේ ගත්තොතින් ඒ තිරිසන් ලෝකෙට එනකොට ආහාර පාන ටිකක් තියෙනවා. හැබැයි ඔවුන්ගේ ලක්ෂණය තමයි ඔහු දවස පුරාම වෙහෙසෙන්නේ කෑම ලබා ගන්න. ආහාරය ගැන තමයි ඔහු දවස පුරාම වෙහෙසෙන්නේ. ඇඳුම් පැළඳුම් ගැනවත්, ගියක් ගැනවත් නෙවෙයි සතු වෙහෙසෙන්නේ. එතකොට ඒක මනුස්ස ලෝකෙට ආවට පස්සේ ස්වභාවය තමයි මනුස්ස ලෝකෙදී අපට එච්චරම මහන්සි වෙනවනේ. අපට එක්කෙනෙක් ගෙදරක පැය 8ක් වැඩ කරෝතින් ඇතැම්මිට ගෙදර 5 දිනක් 4 දිනක් ජීවත් කරන්න පුළුවන්. එතකොට ඒ වෙන තවත් වැඩි වෙනකොට සමහර අය මනුස්ස ලෝකෙ ඉපදෙනකොටම ඇතැම්මිට දෙමෝපියන්ගේ ධනය දේපල තියෙනවා. එයාට මුළු ජීවිත කාලෙම ධනෙ ඉතුරු කරලා තියෙනවා ඒ වෙන වැඩි වෙනකොට. එතකොට මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා දිවි ලෝකෙට යනකොට මේ ආහාර පාන ඉපයීම සඳහා ඕන් කිසිම විදිය රැකියාවක් කරන්නේ නැහැ. ඔවුන් ඉන්න දිවි ලෝකෙට සාපේක්ෂව ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඒ පහසුකම් ටික හිතනකොටම තමන් ඉස්සරහා පහළ වෙනවා. කොහොම ඉහළට ගිහිල්ලා ගිහිල්ලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ මොකද ස්වභාවය? ඔවුන්ට ආහාර පාන මත කොහොමද තැපෙන්නේ? ඔවුන් ගැන සඳහන් කරන්නේ පීති භක්ඛා භවිෂ්‍යති කියලා සතුටම ඒ ධානා සුවේම ආහාරයක් කරගෙන ජීවත් වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ. මේක තවත් ඉහළට ගියාට පස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ රූපස්කන්ධයක් ඇත්තෙම නැහැ. ස්කන්ධ හතරකින් ඉන්නේ. ඔවුන් චතුෝකාර සත්‍යයන් ඉදිරියට වාසය කරන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරයි තියෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා තවත් ඉදිරියට ගත්තොත් මනුස්ස ලෝකෙදීම යම් කිසි කෙනෙක් රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේගේ අපරිආපන්න භූමිය විස්තර කරන්නේ ආහාරයේ ප්‍රහීන කරපු ස්ථානයක් විදියට. නැත්තම් කබලින් කර ආහාර ඉක්මවපු මානසිකත්වයක් තමයි රහතන් වහන්සේ ගැන විස්තර කරන්නේ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ ආහාර ගන්න නැහැ කියන එක නෙවෙයි කියන්නේ. රහතන් වහන්සේ ආහාරය මත යැපෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. එතකොට බලන්න අපි යම්කිසි කෙනෙකුට පිනක් කළා පින් අනුමෝදන් කරනකොට දෙන්නේ දානියක්. ඒ දානිය පූජා කළ තමයි කෙනෙකුට දක්ෂිනාහාර පුද්ගලයෙකුට පූජා කරලා ඒ පින තමයි නිරයගාමී අපාගත සත්‍යයට අනුමෝදන් කරන්නේ. එතනින් පටන් ගන්න මේ ආහාරය අරූපාජර බ්‍රහ්ම ලෝකේ කරා යන ආකාරයත් ආහාරය නිරුද්ධ කිරීම නම් වූ අපරිආපන්න භූමිය ගැනත් බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා. එතකොට මේ තරම මේක බුදුදහමේ අවධාරණය කළ තියෙන්නේ මේක සත්‍යයේ පැවැත්මේ ප්‍රධාන නිර්ණායකයක් ප්‍රධාන සාධකයක් නිසා. එහිදී විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කිරීමේදී අපට වඩාත්ම ආනිසංසදායි වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට අපි සැබෑ ලෙසම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අවංකව දානීය පූජා කරනකොට ඒ ස්වාමීන් වහන්සේල වෙතින් අපට ලැබෙන උපරිම දේ වටිනාම දේ ලැබෙනවා. එය මොකද ලැබෙන්නේ? ඒ තමයි සද්ධර්මය ලැබෙනවා. මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අනේ සද්ධර්මය තමගේ ජීවිතයට ලැබෙනවා නම් නිසලෙස ඒ සද්ධර්මයේ ආනිසංශ සාන්දෘෂ්ටික වශයෙන්, දිට්ඨධම වේදිනේ වශයෙන් කෙනෙකුට ලැබුණොත් ඒ ධර්මයෙන් තමගේ ජීවිතය ආලෝකවත් කරගත්තොත් ජීවිතය ආධ්‍යාත්මික සතුට යම්කිසිගෙන දිනු කරගත්තොත් ඔහු ඒකena තමන් සතුටෙන් ඉන විතරක් නෙවෙයි ඔහුගේ ළඟම ඥාතීන්ටත් හිතවතුන්ටත් මුළු ලෝකයාටත් මේ ධර්ම ප්‍රදානය කරන්නට මේ ධර්මයේ පතුරවන්න උත්සාහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්දට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ඥාතීන්ටත් මේ ධර්මයේ දේශනා කළා. උන්වහන්සේගේ පුතා පැවිදි කළා. ළඟම ඥාතීන් පැවිදුණා. ඒ හැම දිනාටම මේ ධර්ම වර ප්‍රසාදය දුන්නා. ඇයි ඒකට හේතුව? උන්වහන්සේලා දැනගත්තේ මේ ධර්මයේ තියෙන ආනිසංස. නමුත් අදාමන සමාජයේ දිහා බැලුවම මේක ලක්ෂණේ මොකද්ද? ඇතමයි ධර්ම ශ්‍රවණය කරනවා, ධර්මයේ පුහුණු කරනවා. හැබැයි ඔවුන්ගේ ළඟම ඥාතියට මේ ධර්මය දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන්ට ඇත්තටම මේ ධර්මයේ නිසි ආනිසංස මේ ජීවිතේ ලැබෙලා නැහැ කියන එකයි එකෙන් පේන්නේ. එතකොට බලන්න මේ ශ්‍රාවකයන් අනාථ වෙන්න සිරිතුමා බලන්න. ඔහුගේ හිටිය පුතා කාල පුත්‍රයා ධර්මයට කැමතුනේ නැහැ. නමුත් ඔහුට සල්ලි දීලා බණහනට සැලැස්සුවා. ඒ වගේම කේමා දේවිය, බිම්සාර රජතුමාගේ දේවිය ඇයට වේරුවනාරාමය ගැන වර්ණනා කළා, අලංකාරයන් කළා, කවි කියලා ඒ තුලින් දහමට යොමු කෙරෙව්වා. සරුත් හාමුදුරන්ගේ සහෝදරයෝ සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටියා. මේ 6 දෙනාම පැවිදි වුණා. මුලින් 5 දෙනෙක් මහණුණා. අන්තිම මල්ලේ කොහොම හරි අම්මා ගෙදර තියාගත්ත රේවත කුමාරයා. මේ කුමාරිය පැවිදි කෙරෙව්වම නෑ කොහොම හරි ගෙදර තියාලා මෙයා විවාහ කළා මේ දේපළටි කරන් දීලා යවන්න උත්සාහ කළා. නමුත් සරුවත් හාමුදුරුව සංඝයා වහන්සේට කියලා තිබ්බා කොයි වෙලාවක හරි රේවත කියලා කෙනෙක් එයි ආවතින් ඔහු වහම මහාන කරන්න දෙමෝපියන්ගේ අවසර ඉල්ලන්න එපා කියලා. ඒ එන්නේ මගේ මල්ලි ආපු ගමන් එයා පැවිදි කරන්න කියලා. ඒ කුමාරියත් පස්සේ ඇවිල්ලා කදිරවනේ රේවත කියලා පස්සේ මහාන වුණා. බලන්න මේ 7 දෙනෙක් සහෝදර සහෝදරයන් 6 දෙනෙක් එක්ක මේ සරුවත් හාමුදුරුව රහතන් වහන්සේලා 7 දෙනෙක් එක පවුලේ පැවිදි වුණා. බලන්න ධර්මයේ මේ ආනිසංස ලැබෙනකොට ඔවුන් ඇත්තටම තමන්ගේ ළඟම ඥාතීන්ට තමයි මේ උදව්ව කරන්නේ. දැන් බලන්න ඔබට ඊටාම රසවත් කෑමක් ලැබුණොත් ඊටාම වටිනා බඩුවක් ඔබට ලැබුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ මෙතෙන් ඔබ පරිහරණය කරන එක ටිකක් ඉතුරු කරලා ඔබේ දරුවට හරි ගෙදර ඉන්න සාන්පුරුෂයාට භාර්යාවට සහෝදර සහෝදරියක අරන් යනවා නේද? ඇයි ආදරේ නිසා? ඒ අර කැම ටිකක්, ඒ කැම ටික වැඩි වුණොත් දවසයි තියෙන්නේ ඇඟේ. විනාඩි 40ක් යනකොට මේක දේරා තීරණයක් වෙලා අවසන්. දවසකදී මේක ශරීරයෙන් ඉවත් වෙනවා. ඒ ආහාරය වෙනුවෙන් අපි මෙච්චර මහන්සි වෙනවා නම් මේ මුළු සංසාර ජීවිතයේම සෝකන් කෙරෙන සංසාර චක්‍රෙම ඇතර කෙරවන මේ දහම ලැබුණොතින් ඒ ආනිසංස ලැබුණොතින් යා කොච්චර ලෝකෙට මේක දෙන උනන්දුවක් ඇති වේද? අන්නේ දහම තුල වසර 45ක බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කෙටි කරවතින් එක වාක්‍යකින් කියන්න පුළුවන්. ඒ තමයි සති සම්පජඤ්ඤය කියන වචන දෙක. සමස්ත බුදුදහමම කියලා කියන්නේ මෙන්න මේ වචන දෙක. Mindfulness and wisdom. සතිය සහ සම්පජඤ්ඤය නැත්තම් සිහිය සහ නුවණ කියන කාරණා දෙක. මෙන්න මේ දෙක වටහා මුළු බුදුදහමම මුළු 84,000ක් ධර්මස්කන්ධයම කෙටි කරන්න පුළුවන්. සතිය කියන්නේ සිහිය, වර්තමානය තුල සිහියෙන් ඉඳීම. සම්පජඤ්ඤය කියන්නේ නුවණ. ඒ වර්තමානය තුල සිහියෙන් ඉන අවස්ථාවේදී නුවණෙන් යථාර්ථය බැලීම. එතකොට අද ලෝකයේදී හැ බැලුවාම ලෝකයේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. හැබැයි සම්පජඤ්ඤය කියන එක බුදුදහමේ තියෙන විදිහට ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. ඔවුන් වර්තමානය තුල ජීවත් වෙනවා. හැබැයි වර්තමානය තුල ජීවත් වීම හෝ අවිද්‍යා සහගතවයි සිදු කරන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ mindful eating, mindful drinking, mindful walking කියලා මේ වර්තමානයේ තුල ඉන්න එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒකත් බුදුදහම තුල කියනවා. හැබැයි ඒ වර්තමානයේ තුල ඉඳගෙන නුවණින් බලන්නේ මොකද්ද? නුවණින් බලන්නේ දිට්ඨිය දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මොතේ මොත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මෙන්න මේක තමයි බුදුදහමේ turning point එක. වෙනත් ආගම් දර්ශන විද්‍යාවන් අතරේ තියෙන ප්‍රධානතම වෙනස මේක. ඔබ ධර්ම ඉගෙන ගන්නවා නම්, ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා නම් මෙන්න මේ ටර්නින් පොයින්ට් එක ඉතාම මනමින් තේරුම් ගන්නට ඕන. මොකද්ද? යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරන්නේ මේ තියෙන ලෝකයක වෙනස් වීමක්ද නැත්නම් මේ ලෝකේ නිර්මාණය වෙන්න කලින් තිබිච්ච ලෝකයද විස්තර කරන්න කියලා මෙන්න මේක අපි දැනගන්න දක්ෂ වෙන්නට ඕන. මේ තියෙන ලෝකයේ වෙනස් වීම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඇටම් එක බෙදලා විද්‍යාඥයෝ විස්තර කරන්නේ මේක. මේ ශරීරයේ මොහොතක් පාසා වෙනස් වන ආකාරය තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උත්පාද නිරෝධය නෙවෙයි. මේ හටගත්ත ලෝකයක නිරෝධය නෙවෙයි බුදුහාම කෙනෙක් දේශනා කරන්නේ. ඒක මුලදී දේශනා කරන සතිපට්ඨානය තුළ. හැබැයි සතිපට්ඨානය විතරක් නෙවෙයි බුදුදහමෙන් දේශනා කරන්නේ, සතිපට්ඨාන භාවනාව කියලා එකක් දේශනා කරනවා. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? ඒක තමයි විදර්ශනාව. ඒ තමයි සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ. ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒක තමයි පඤ්ඤා භාවනාව කියලා කියන්නේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඇසට රූපයක් පේනකොට අපි දක්ෂ වෙන්නට ඕන. මේ පේන රූපයට මුල් උච්ච අත්දැකීම ඇස රූපය චක්කු විඥානය කියන මෙන්න මේ අවස්ථාට එක මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන කියන කාරණය. අන්නේකට තමයි අනුත්පාද නිරෝධය කියලා කියන්නේ. මේ දර්ශන තුල ඉන්නකොට තමයි බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයේම නිවීමටපත් වෙන්නේ. එතකොට මේ සතිය සහ සම්පජඤ්ඤය කියන වචන දෙක තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ධහම ඇත්තටම අපේ ජීවිතේ ලැබුණොත් අපි තමයි ලෝකේ වාසනාවන්තයම වටපත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ ධහම කෙනෙකුට ඇත්තටම ලැබුණොත් ඔහු තමන්ට ඉන්න එකම දරුවා වුණත් මේ ධහම වෙනුවෙන් කැප කරන්න ඕන සූදානම් වෙනවා. යම් කිසි කෙනෙකුට තමන්ගේ දූ පුතුන් සාසනයට පූජා කරන්න පුළුවන් නම්, ධර්ම වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඔහුට ආයෙ වෙන කැප කරන්න බැරි දෙයක් නැහැ. අන්න ඒ මට්ටමට මනස සකස් වෙනවා මේ ධහම අපි දැකෝ දවසට. ඉතින් අන්නේ ධහම කරා යන්නට ඔබේ දෑතින් නිර්ලෝභීව මෛත්‍රී සාගතව මේ දෙන දාණය ලොකු පිටක් වෙනවා. අන්නේ දාණයෙන් තමයි දාන සම්බත සාධකම් කියලා කියන්නේ. ඒ දාණය තුලින් ඇතුළු වෙන මේ ආධ්‍යාත්මික දොරටුව, විවර වෙන දොරටුව නිවන් මාර්ග ඔස්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඉදිරියට ගිහිල්ලා සති සම්පජඤ්ඤය පුහුණු කළා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන මේ අනුත්පාද නිරෝධය නම් වූ ලෝක නිරෝධයට පත් වෙනටයි බුදුරජාණන් වහන්සේලා අපට ධර්ම දේශනා කළේ. ඉතින් මම හිතන්නේ ඔබ දෙපළම බක් වාසනාවන්තයි. නිතරම ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින්, විහාර විහාරස්ථාන ඇසුරු කරමින්, ස්වාමීන් වහන්සේලාට ඉතාම මෛත්‍රියෙන් උදව්පකාර කළෙමින්, උන්වහන්සේලාගේ නිරෝගී භාවය සඳහා නිතර හිතලා කටයුතු කරන සත්පුරුෂ පින්නතුන්, එනිසා ඒ සත්පුරුෂ බව ඔබට මේ දහන් මගේ හුඟ තුනක් යන්නට ඔබට ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා ඔබ හැම දිනාටම නිරතුරු ආශිර්වාද කරනවා. බුදු දම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිත කාලය පුරා කළාවෝ මේ වගේ දාන ආදී පින් දහමලානි සංසයෙන් ඔබ හැම දිනාටම සුබලුත් අවුරුද්දක් වේවා. මේ උතුම් පින්කම මේ අවුරුද්ද පුරාම නිදුක් නිරෝගීව සතුටෙන් ජීවත් වන්නට ඔබට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම ආනිසංසෙන් සරත්ගුණ තිලක මහත්මයා, හේමන්ත නෝන ඇතුළු මේ රැස්වෙච්ච ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තුකෙන් සිටිත්නම් ඒ සියලු ඥාතී හොද, ඒ වගේම මේ පින් සුවපත් විය හැකි යම් තාක් සත්‍යං විශ්සේ කොතනක හෝ මේ පින් අනුමෝදන් වන්නට සුදුස්සැනක සිටිත්නම් ඒ සියලු සත්‍යෝ හොද මේ පින් දැක සුවපත් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන් වල පිනතුන් සිදු කරන සියලු දෙහැම කටයුතු සාර්ථකව කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් කරගන්නටත් හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. හොඳයි, සරත් ගුණතිලක මහත්මයා, හේමන්ත නෝන ඇතුළු පින්නතුන් හුඟක්ම සතුටට පත්වන්න මේ නව වසරක් ආරම්භ වෙච්ච මොහොතේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානය පූජා කිරීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ වසර පුරාම සතුටෙන් නිරෝගීව ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අදෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිච්ච.